බොහොම අමාරුවෙන් අභියෝග රාශියක් ජයගත්ත මුදල් ඇමතිවරයෙක් ලෙස තමයි මට හිතෙන්නේ කවි කරුණානායක මහත්මයා ඉතිහාසයට එක. මොකද දන්න සියලු දෙනාම බණිනාය වැලේකණයක් හදනවා කියන එක සාමාන්‍යයෙන් ලේසි පාසුවෙන් මුදල් ඇමතිවරයෙකුට කරන්න පුළුවන් එකක් නෙමෙයි. පාසලට යන ශිෂ්‍යයොත් බණිනවා. ලක්ෂ 40ක් දරුවන්ගේ දෙමව්පියොත් පාසලට ගිහිල්ලා හොඳටම බණිනවා. එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඇතුලේ කියනවා අධ්‍යාපන ඇමතිතුමාගේ දෙමව්පියන් මගදී හම්බු වෙන මිනිස්සු මතක් කරනවා කියලා. නිරෝධ රතේ යන මිනිස්සයත් බණිනවා. රාජ්‍ය සේවකයෝ සියලු දෙනාත් බණිනවා. පොලිසිය රාලහමිනත් බණිනවා. වීගොවියනුත් බණිනවා. තුළු තේවතු හිමියොත් බණිනවා. රබර් කිරි කපන්නේ නැතුව රබර් වතු අයිතිකාරයොත් බණිනවා. සියලුම සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවොත් බණිනවා. මෙහෙම අයවැලේකණයක් හරි අමාරුයි මං හිතන්නේ හදන්න.